ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ත්‍රිලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේගේ සුදු බුදුරැස්නේ දෙන දළදා ස්පර්ශයෙන් දේශනා කරන ලද ස්වාසුදාසක් ධර්මස්කන්ධයේ තැති උතුම් බුද්ධ වචනය මේ මාතෘකා කරන්නේ දෙන ධර්ම දේශනාව සඳහා. විශේෂයෙන්ම ලෝතුරා බුදු පදවිය පතන මහා බෝධිසත්වයන් වහන්සේලා පුරනු ලබන දස පාරමිතාවන්ගෙන් නම වෙන්න මෛත්‍රී පාරමිතාවයි. මේ මෛත්‍රී පාරමිතාව සම්බන්ධ වූද, මෛත්‍රී ධ්‍යාන, මෛත්‍රී චේතු විමුක්ති සම්බන්ධ වූද සූත්‍ර පාඨය මාතෘකා කරන්ට යෙදුනේ. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන වේලාවයි. ධර්ම ශ්‍රවණය කිරීම සැබවින්ම භාවනාවක් විය යුතුයි. එනිසා තමයි බණ ඇසීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සජ්ජායනා කිරීම, ධර්ම මනසිකාරය නිවන් දොරටුවක් වන්නේ. ඉර්ගී නිවන් දොරටු පහක් අපේ සම්බුද්ධ සසුනේ තියෙනවා. බණ ඇසීම පළමු යන්න, බණ දැසීම දෙවන්න, ධර්ම සජ්ජායනේ තුන් යන්න, ධර්ම සම්මර්ෂණේ සතර වෙන්න, භාවනාව පස් වෙන්න. ඒ මුලින් කියන ලද සතරත් නිවන් දොරටුවන්නේ භාවනාවක් වැඩමසේ එහිදී නෙමෙයි. දේශකයන් වහන්සේ ශේඛියා සීකපද 16ක් සිටේ දරාගෙන අදිෂ්ඨාන පහක් සිටේ අදිෂ්ඨාන කරගෙන කර්මස්ථාන සීරසෙන් ධර්ම දේශනා කරන්නේ නම් දේශකයන් වහන්සේට ඒක නිවන් දොරටුවක් වෙනවා. ශ්‍රාවක පිරිස අන්විහිත නොවේ සාවධානව දසවන් නවාගෙන භාවනාවකට යෙදුනාහ සමානව සමාධිගතව ධර්ම ශ්‍රවණී කරන්නේ නම් ඒ ආතේක නිවන් දොරටුවක්. නිසා මේ ගත කරන ස්වල්ප වේලාව අප සෑම දිනාටම ධ්‍යාන සමාප්ති සමාපත්‍ය අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට නිවන් දොරටුවක් බාටපත් වේවා කියන අදිෂ්ඨානින් ධර්ම ශ්‍රවණය කරමු. මාතෘකාකල සූත්‍ර පාඨය සිය ගණනාවක් සූත්‍ර දේශනාවන් දකින් ලැබෙන වටිනා සූත්‍ර පාඨයක්. මේ හැඳින්වෙන්නේ මෛත්‍රී භාවනාව සම්බන්ධවයි. සෝ මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්‍වා විහෙරති. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසේ අයත් දෙවියන් මනුෂ්‍යයන් සහිත යම්කාක් නිවන් මඟ ගමන් කරන්නන් වෙතොත් ඒ හැම දෙනාටම සාධාරණ වචනයක් සෝ කියන මේ වචනය. එවැනි මඟඵල නිවන් සඳහා යමු සිත්ත්‍යති නනවතුන් විසින් වැඩි යුතු කර්මස්ථාන භාවනා රසක් තියෙනවා. සමත භාවනා වශයෙන් 40ක්, ඒ සමත භාවනා 40 අතුරෙන් බ්‍රහ්ම විහාර භාවනාවකටයි තේ කමඨහනක් මෛත්‍රී කියන්නේ. ඒ මේ මෛත්‍රී සාගත සිටින් මෛත්‍රී සාගත සමාධි සිටින් එක් දිශාවකට මෛත්‍රී විහිදුවා පතුරුවා වාසය කරනවා. තථා ဒုတိယං තථා තතියං තථා චතුත්ථං දෙවෙනි දිශාවට, තුන්වෙනි දිශාවට, හතරවෙනි දිශාවටත්. එවාගේම ඉති උද්ධමදෝ උඩ යට දෙදිශාවටත්, තිරියං හාත්පස දස දිශාවටම, සම්බදි සම්බත්තාය මුළු තුන් ලෝක ධාතුවටම, ආත්ම භාව සංඛ්‍යාත සීලම සත්ත ප්‍රජාවටම, මෙත්තා සහගතේන චේතසා පරිත්වා විහෙරති අවේරේන අභ්‍යාපජ්ජේන. වෛරයක් නැති, තරහක් නැති, පටිග සංඥාවක් නැති මෛත්‍රී චේතෝ විමුක්තිය විහිදුවමින් පවත්වමින් වාසය කරනවා කියන එකයි මේ ගාථා පාඨේ සූත්‍ර පාඨ කෙටි තේරුම. විශේෂයෙන්ම බෞද්ධයන්ට මේ මෛත්‍රිය මෛත්‍රිය කියන වචනේ බොහෝම සුපුරුදු වචනයක්. මේ මෛත්‍රිය කියන වචනය පුදුම ආශ්චර්යජනක වචනයක්. මේ මෛත්‍රිය කියන වචනය අපි තේරුම් ගන්නා නම් සබවින් ඒක ඇති දස පාරමිතාම පුරන්නට. මේ මෛත්‍රිය පිහිටා සිටගෙනයි මහා බෝධිසත්වයන් වහන්සේලා දස පාරමී පුරන්නේ සමර්ථ වන්නේ. මේ මෛත්‍රී කියන මිශ්‍ර සිංහල වචනේ පාළි වචනේ හඳුන්වන්නේ මෙත්තා. මෙත්තා, මෙත්ති, මෙත්තා, මෙත්තායන, මෙත්තායි තත්තං කියලා ධම්මසංගණී ප්‍රකරණයේ නික්ෂේප කාණ්ඩයේ වචනයක් සඳහන් වෙනවා. ඒ මෙත්ති මෙත්තා මෙත්තායන මෙත්තායි සත්තං කියන වචන හැදලා තියෙන්නේ නිද සිනීහනේ කියන ධාතුවෙන්. නිද සිනීහනේ එකෙනි මිද ධාතුව පාලි භාෂාවේ ධාතු ප්‍රකෘතියක් වෙන මිද ධාතුව. ඊ තේරුම සිනීහනේ එකෙනි මෘදු භාවයක පත්කර වීම අර්ථයෙහි සිනිඳු බවට සංසුන් බවට සීතල බවට එවාගෙම හිතයි සේබාට පමුණු අර්ථය තමයි මිද කියන ධාතුවේ තියෙන්නේ. එනි මිද ධාතුවට ප්‍රත්‍යක්ෙදලා මෙත්ති මෙත්තා මෙත්තායනා කියන මේ පද හැදලා තියෙනවා. මේක තේරම මිත්තේ භවාති මෙත්තා මිත්‍රයා කෙරෙහි පවත්නේ මෛත්‍රියයි. මිත්‍රයා කියන්නේ කවුද? මාතා මිත්තං සතේ ඝරේ තමන්ගේ නිවසේහි මෞතේ දෙපළ මිත්‍රයෝ. මිත්‍රයෝ කියන්නේ මෙතන යහළුවෝ කියන තේරම නෙමෙයි. ඒ වගේ කෙටි අර්ථයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හදල කෙන්න දියුණුව කැමති අය. දෙමෝපියන් දෙන්න තරම් දරුවන්ගේ දියුණුව කැමති කෙනෙක් ලෝක ධාතුවේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් පවා පිහිටවන්නේ දෙවනුයි. එනිසා කුඩා කල පටන් මව් කුසේ ජීවත් වෙන කාලේ පටන් දෙමෝපියන්ගේ පරම මෛත්‍රියක් පවතිනවා දරුවන් කෙරෙහි. ඒ මේ මෛත්‍රිය හදවතින්ම අවංකවම දෙමෝපියන් පවත්වන බැවින් දෙමෝපියන් දෙකෙනා මාතා මිත්තං සතේ ඝරේ. එතන මාතා කියන වචනයට මාතා පිතරෝ කියන වචන දෙකම අයිති වෙනවා. මෞතේ දෙපළේ ශෝකීය නිවසෙහි පරම මෛත්‍රිය තෝන තමිත්‍රයෝ. එතන දරුවන්ගේ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් ධනයෙන් ධාන්‍යයෙන් යසසෙන් ඓශ්වර්යයෙන් හැම දෙයකින්ම දිනුව කැමති වන්නේ හදවතින්ම දිනුව කැමති වන්නේ මෞතේ දෙපළේ. ගුරු ශිෂ්‍ය සම්බන්ධයක් මේ වගේ ශිෂ්‍යයන් වෙත පරම මෛත්‍රිය දක්වනවා ආචාර්ය උපාධ්‍යාය උත්තමයෝ. නිසා ඒ උතුමන්ගේ సంతානවල ශිෂ්‍යයන් කෙරෙහි මේ පරම මෛත්‍රිය පිහිටෙනවා. මෙන්න මේක නිසා මෞපියන් ගුරු උතුමන් යැනි සත්පුරුෂ సంతානවල පවත්නා වූ උතුම් ගුණයට කියනවා මෙත්තා කියන මේ වචනේ. එතකොට මේක ඉබේ පිහිටන අතර දෙමෞපියන්නේ මේක භාවිතා කිරීමෙන් පුළුවනි ධ්‍යාන බාට පවා පැමිණෙන්න. මෛත්‍රී ධ්‍යාන බාට පමුණවන්න පුළුවන්. එනිසා මේ මෛත්‍රිය පිළිබඳව අපි වඩවත් ක්‍රමානුකූලව අපි දියුණු කරන හැටි ඉගෙන ගත්තොත් අපට සෑම වෙලාවකම පුළුවනි මෛත්‍රී සිතින් දවස ගෙවන්නට. අපි අවදූතම් පටන් නින්දට යනතුරු සෑම කටයුත්තකදීම මෛත්‍රී සිතින් ජීවත් වෙන්න පුළුවනි. මේක වඩන හැටි ක්‍රමානුකූලව තේරුම් ගත්තොත් මෛත්‍රිය කියන මේ උතුම් ගුණය හද సంతානයේ පිහිටුවා ගැනීමෙන් මහා ආනිසංස 11ක් ලැබෙන බව මෙත්තානිසංස සූත්‍රයේදී අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතයේන මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙනවා. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්ථු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසුමාරද්ධාය ඒකාදශානිසංස පාටිකංඛා. ඒ කියන්නේ මේ මෛත්‍රී චේතෝ විමුක්තිය හෙවත් මෛත්‍රී භාවනාව මෛත්‍රී චිත්ත සමාධියේ භාවිත කරන ලද්දේ නම් ආසේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් එකොළොස් මහා ආනිසංසයක් ලැබෙනවා. එමනවාද සුඛං සුපති සැපෙන් නිදා ගන්නවා. සුඛං පටිභිජ්ජති සැපෙන් අවදි වෙනවා. න පාපකං සුඛිනම් පස්සති නපුරු සිහින නොදකින්නෙත් වෙනවා. මනුෂ්‍යානම් පියෝ හෝති ගෙල පැලඳි මුතු හරයක් වාගේ හිසේ පැලඳි මල් වඩමක් මල් ඔටුන්නක් වාගේ මිනිසයන්ද ප්‍රියමනාප වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති දෙවියන්ට භූතයන්ද පිසාකයන්ට අමනුෂ්‍යයන්ද පවා ප්‍රියමනාප කෙනෙක් ගරු කටයුතු බවට පත් වෙන කෙනෙක් වෙනවා. දේවතාරක්ඛන්ති ආරක්ෂක දෙවිදේවතාවෝ මෛත්‍රිය වඩන්න යහකින් රැක ගන්නවා. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති ගින්නෙන් හෝ වසවිසෙන් හෝ අවියාබුද්ධ වලින් ඒ මෛත්‍රිය වඩන්නා තනතුරක් වන්නේ නෑ. තුවටන් චිත්තන් සමාධියති වහාම හිත සමාධිගත වෙනවා. මුඛවන්නෝ විපස්සේදති මුහුණේ වර්ණේ පහපත් වෙනවා අසම්මූල් හෝ කාලං කරෝති නොමුලාව මරණාසන්න මොහොතේ සිහිනුලින් අන්තිම හුස්ම හෙළනවා උත්තරින් අපපති විද්ධන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති මේ ජීවිතයේදී අරිහත්ත්වේ සාක්ෂාත් කරගත නැති වුණා නම් ඒකාන්තයෙන් මෛත්‍රී භාවනා බලයෙන් රූපාවචන බඹලෝ නමයෙන් එකක උපදිනවා ඒ කියන්නේ ප්‍රථම ධානයෙන් මෛත්‍රී ප්‍රථම ධාන ලබාන සිටියානම් ප්‍රථම ධාන භූමිකල තුනක් වෙන ඒන් එකක උපදිනවා දෙති අධ්‍යාන ලබා සිටියානම් දෙති අධ්‍යාන භූම තුනෙන් එකක උපදිනවා චතුර්ථ මේ තෘතිය අධ්‍යාන ලබාන සිටියානම් තෘතිය අධ්‍යාන භූම තුනෙන් එකක උපදිනවා එතකොට මේ කියන ආනිසංස 11 මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කළ කියනවා ඒවා සම්බන්ධ අපි නැවත නැවත සාකච්ඡා කරමින් දහම් පොත්පත් කියවමින් ආબોධ කරගත යුතු වෙනවා ඒ කියන්නේ හැමදෙනාම කැමති සැපෙන් නිදාගන්න මේ සැපෙන් නිදාගන්නට නම් මෛත්‍රිය වැඩමින් නිදාගත්තොත් ඉතාම සැපෙන් නිදාගන්න පුළුවන් කවුරු සතුටුයි සතුටු මුහුණින් ප්‍රබෝධ මුහුණින් නෙළුම් මලක් පිපෙනා වගේ උදේ සුමින්දී හිමිදිරි උදේ අවදි වෙන්නේ ඒ විදිහේ ප්‍රබෝධ සිතකින් පහන් සිතකින් අවදි වෙන්න නම් මෛත්‍රී භාවනාවෙන් නිඳට යන්නට ඕනේ කවුරු සතුටු නපුරු සිහිනයක් වන්න දෙකින්ද ඒ කියන්නේ නපුරු සිහින දැක්කොත් හිතට බයක් ඇති වෙනවා නමුත් මෛත්‍රිය වඩන්නාට නපුරු සිහිනයක් පේන්නේ පේනවා නම් පේන්නේ සුභ යහපත් දෙයක් පමණයි ඒ වගේම මිනිස්යන්ද ප්‍රිය වෙන්න අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙන්න මෛත්‍රිය තරම් දෙයක් නැහැ එනිසා මිනිසයන් අපට අවනත කරගන්න මිනිසයන්ගෙන් ධාර්මික උපකාර ලබා ගන්නට මෛත්‍රිය වැඩිම අත්‍යවශ්‍යයි බොහෝ සෙයින් දේවාල ගානියමින් කරන දේව පූජාවන්ට වඩා මෛත්‍රී භාවනාව හරියට වැඩෙනවා නම් දෙවියන් තමන් වෙත වඩිනවා දෙවියන්ගේ උපකාර ප්‍රභාවය ආරක්ෂාව අනුග්‍රහය ඇල්ම බැල්ම නිතර ලැබෙනවා මෛත්‍රිය වඩන්නාට එපමණක් නෙමෙයි දෙමාපියන් දෙන්නෙකු දරුවන්ට කියන්නක් මේ දෙමාපියෝ මෛත්‍රිය වඩන්නාව ආරක්ෂා කරගන්නවා ඒ වගේම රසවිස අවියාවුද ගිනි විපත්ති වළකිනවා ඒ වගේම අනතුරක් වන්නේ නැහැ එපමණක් නෙමෙයි තමාගේ සිත වහවහම සමාධිගත වෙනවා අපි කවුරු සතුටේ හිතේ තන්පත් බවකින් ඉන්නේ හිත සමාධි කරගන්න මෛත්‍රී භාවනාව විශේෂ හේතුවක් වෙනවා අනික් කාරණේ තමයි මුහුණ ලස්සන වීම මුහුණ පමණක් නෙමෙයි සකල ශරීරයම ලස්සන වෙනවා ප්‍රභාස්වර වෙනවා පහපත් වෙනවා ප්‍රසන්න භාවයට පැමිණෙනවා හේතුව මේකයි මෛත්‍රී භාවනා වදන්ත වදන්තේ මෛත්‍රිය කියන්නේ අදෝෂ චෛතසිකේනේ ඒ කියන්නේ ශෝබන සාධාන චෛතසික 19 එකක්නේ අදෝෂ චෛතසිකේ මේ අදෝෂ චෛතසිකේ තියෙන්නේ සෞම්‍ය භාවයක් හඳ මඳලක් වාගේ සෞම්‍ය භාවයක් ඒ සෞම්‍ය භාවයේ සහිත චිත්ත චෛතසික ධර්මයන් අපේ හිතේ පහළ වෙනකොට වස්තු රූපේ පිරිසිදු වෙනවා කුරුදේ වස්තු රූපේ පිරිසිදු වෙනවා ලේ ධාතුව පිරිසිදු වෙනවා ලේ ධාතුව පිරිසිදු වීම නිසා පිරිසිදු ලේ ධාතුවේ සකල ශරීරයේ පැතිරෙමින් නිරෝගී රූප කලාප උපද්දවනවා සමාත රෝගාබාධ තිබුණනම් ඒවා පවා සුව වෙනවා ඒවා සුව වෙනවා එපමණක් නෙමෙයි ආයුෂද වැඩි වෙනවා වර්ණේද වැඩි වෙනවා සැපේද වැඩි වෙනවා කාය බලයේද වැඩි වෙනවා ප්‍රඥා බලයේද වැඩි වෙනවා යහපත් සිතුම් පැතුම් මුදුන් පමනවා ගැනීමත මෛත්‍රී සිතින් පුදුම ශක්තියක් ලැබෙනවා මේ අවුරුදු 15කට පමණ පෙර අපි හිතවත්ම දායක මහත්මිය එතුමාගේ වකුගඩුවල ගල් හැදිලා වෛද්‍යවරු නියම කළා ශල්‍ය කර්මීකින් ඉවත් කළ යුතුයි කියලා මෙතුමා සැබෑ බෞද්ධයෙක් හැබැයි වයස 40දී පමණ බෞද්ධ ආගමට පැමිණ කෙනෙක් එතුමා හොඳින් බුද්ධ ආගම හැදෑරුවා විනය සූත්‍ර ආභිධර්ම ත්‍රිපිටකයෙන් ඉගෙන ගත්තා සමථ විපස්සනා භාවනා ක්‍රම ඉගෙන ගත්තා අන්යටත් උපදෙස් දෙන්න තරම් සමර්ථ වුණා එතුමාගේ වෛද්‍ය නීමේ අනුව ශල්‍ය කර්මයට කලින් එතුමා සිය නිවසේ බුද්ධෝපස්ථාන කරමින් බුදුගුණ කියව කියවා මෛත්‍රී වලේ මෛත්‍රී සිතින් තමාටම තමා සත්‍ය අප්‍රයා කරගත්තා සෝ භගවා ඉති පී අරහං අරහං වත සෝ භගවා අරහන්තං සරණං ගච්ඡාමි අරහන්තං සිරසා නමාමි අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මගේ වකුගඩුවේ ගල් දියවේවා දියවේවා දියවේවා මේ විදිහට නව මහා ගුණයකම සත්‍යක්‍රිය කළා. තමාට තමා මෛත්‍රී කරගෙන ඒ සත්‍යක්‍රිය කරනකොට මොකද සිද්ධ වුනේ? දින 15කින් පමණ වෛද්‍ය පරීක්ෂණයට ගිය තැනදී එක්ස්රේ පින්තූරේට ගල් වැටලා නැ ඔක්කොම දියවිලා. මොනතරම් පුදුමද බුදුගුණත් එක්ක මෛත්‍රී වැඩිමෙන්ලත් අධ්‍යක්ෂීම. මේ වාගේ එකක් දෙකක් නෙමේ පුදුම ආශ්චර්ය දේවල් දකින්න ලැබෙනවා. මේ අවුරුදු 42කට 3කට පමණ පෙර අපි ලපට වයසේදී අපි පියාණන් වහන්සේ බොහෝ මෛත්‍රී භාවනා කළා. එතුමා ආරණ්‍ය සේනාසනේ ආශ්‍රය කරමින් සතරපෝට ශ්‍රී සමාදම් වෙමින් සෑම දාසයම ගෙදර රාත්‍රී ආහාරයෙන් පසු පැය දෙකක් පමණ බද්ධ පාරියංකේ බැඳගෙන භාවනා කරනට දකිනවා. ඒ පුරුද්ද අපට ඇති වුණා. ඒ පුරුද්ද ඇතිවීම නිසා අපට පුළුවන් වුණා බුද්ධ ජයන්ති කාලයේදී නිකුත් වෙච්ච වටිනා වටිනා දහම් පොත්පත් වලින් මෛත්‍රී භාවනාව හදාරංග කර්මීමිත් සූත්‍රයේ රාත්‍රියට සජ්ජායනා කරන බ්‍රහ්මචාරී ආදී වස්තුමගේ සීලය පිළිපෙළ තමාම පද්මාසනේ බැඳගෙන නිදන ඇඳේ මේ මෛත්‍රී භාවනාව කරා. මේ මෛත්‍රී භාවනාවසෙන් අපට ඒ කාලෙ කිසියෙම ගැඹුරු තේරුමක් තිබුණේ නැහැ. නමුත් ඒ අවස්ථාව හැටේට පතපුතින් දැනගත්ත පිළිවෙලින් දස දිශාවක පාලි භාෂාවෙන් තියෙන වදන්තිය අනුව මෛත්‍රී වැඩුවා. විනාඩි 10ක් යන ඉස්සර වෙලා ශරීරෙ නොදැනී යනවා. ශරීරෙ නොදැනී ගියා පමණක් නේ අහස ඉන්නවා වගේ දැනෙනවා. ශරීරෙ පුදුමාකාර සනසුමක් ඒ වෙලාවේ පුළුන් ගොඩක් වාගේ බර නැති වෙනවා. එපමණක් නෙමෙයි පැය භාගයක් තරම් ඒ කාලය තුළ පුදුමාකාර සිතේ සනසුමක් ඇති වෙනවා. මෛත්‍රී ධ්‍යානයක් ගැන අපට කිසිම හැඟීමක් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ ගමන් නින්දට වැටෙනවා. නියමිත වේලා දක්වා ඇඟිල්ලක්වත් අතක් පයක්වත් සෙලවෙන්නේ නැතුව සිහිනයක්වත් දකින්න නැතුව සමාධිගත වූ ආත්මයෙන් සැපෙන් නිඳ ගියා. මේක පුදුම දෙයක්. අවදි වෙන්නේ නෙළුම් මලක් පිබිදෙනවා වගේ බොහෝම ප්‍රභාසලේ සිටි බුදුගුණයක් ත්‍යාගන මෛත්‍රී වචනයක් ත්‍යාගන අවදි වෙනවා. දවස පුරාම මේ සනසුම හිතට පැවතුණා. අපට පැවිදි වෙන්නත් හේතුව මේකමයි. ඒ විදිහේ මෛත්‍රී භාවනා මාස 6ක් පමණ ගෙන යන විට අපට තේරුණා මේ කිසිවක් නොදන්න නොදරු වයසේදී අපට මේ වාගේ මේ අනුසස් දකින්න ලැබෙනවා නම් වනගත වෙලා පැවිදි ජීවිතයක් හෝ යෝගාවචර ජීවිතයක් ගෙවමින් මේ ගුණ පුරා ගන්නට නැත්තම් මොනතරම් වාසනාවක්ද කියන හැඟීම ඉතුයි සසුන්ගතව පැවිදි වෙන්න පවා යොමු වුනේ. ඉතින් ඒ වාගේ මෛත්‍රී භාවනාව ලපටි කෙනෙකුට පවා අනුසස් දෙන දෙයක්. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනාවෙන් පුදුමාකාර අධ්‍යක්ෂින් ලබන්න එදිනදා ජීවිතයේදී පුළුවනි. ඒකනේ බුදුගුණ භාවනාව වගේම මෛත්‍රී භාවනාව සිට සංසුන් කරන භාවනාවක්, සිත ප්‍රබෝධයක් දෙන භාවනාවක්. එනිසා මේ මෛත්‍රී භාවනාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක එක යෝගාවචරයන් සුදුසු පරිද්දෙන් දිගින්ද කෙටියෙන්ද දේශනා කළ තියෙනවා. ශ්‍රාවණ ස්වාමීන් වහන්සේට භාවනා කමටහන් හතක් උගන්වනවා. එයින් එකක් තමයි මෛත්‍රී භාවනාව. මේගිය ස්වාමීන් වහන්සේටද භාවනා කමටහන් පහක් උගන්වනවා. එයින් එකක් මෛත්‍රී භාවනාව. කන්දපිරිතේ, ඒ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ කන්දක බෝධිසත්ව කාලයේදී මහා වනමැද විෂ ගෝර නාගයන් සර්පයන් ඉන්න මහා වනමැද තමන්ගේ ශිෂ්‍යයන් 500ක් දෙන අයක ධ්‍යාන භාවනාව වැඩුවා. ඒ කාලේ ඒ නපුරු විෂගෝර සතුන්ගෙන් හිංසා නොවෙන්ද පුරුදු කෙලේ කඳපිරිත. කඳපිරිත කියන්නේ මෛත්‍රී භාවනාවක්. ඒ කඳපිරිතේ මෛත්‍රී භාවනා බලයෙන් උන්වහන්සේලාට කිසිම සතුන්ගෙන් හිංසාවක් නැතුව වනගතව ධ්‍යාන භාවනා වඩන්න පුළුවන් වුණා. අද උනම් කඳපිරිත භාවිතා කරන්නේ නම් ඒ තැනැත්තාට සර්පේ පෑගුණක් දෂ්ට කරන්නේ නැහැ. එතරම් පුදුම දෙයක් මේ කඳපිරිතෙන් දැක්කෙන මෛත්‍රී භාවනාව. අනික් කාරණේ තමයි කර්මීමිත්ත සූත්‍රය. කර්මීමිත්ත සූත්‍රයේ දේශනා කලේ වනගතව භාවනා වැඩු භික්ෂුන් වහන්සේලා 500ක් නමකට. ඒක පුදුම ආශ්චර්ය දෙයක්. ඒ කියන්නේ මේ 500ක් දෙනා වහන්සේ සසුන්ගතව පැවිදිල අවුරුදු 5ක් ධර්මයෙන් ඉගෙනගෙන නිසි මුක්ත වෙලා උදාසලා කමතහන් ලබාගෙන හිමවත් ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට වැඩියා. මහරහත් භාවයට පත් වෙන්න 3 මාසය ඇතුළතදී උනාසලාට ආත්ම විශ්වාසයක් තිබුණ අපට රහක් වෙන්න පුළුවන් 3 මාසය ඇතුළතදී. එතරම් සීලයේ පිරිසුදුයි භාවනා කමතහන් හොඳට උගෙනගෙන ගියා. උනාසලා ගම්මානිකට පිරිසුදා වැඩිය දවල් 1000ක් තියෙනවා. ඊළඟ ගම්මානිකට වැඩිය දවල් 1000ක් තියෙනවා. මේ දෙගම් වැසියන් උන්වහන්සේලාට ආරාධනා කළා. ඒ ගම් දෙකටම සමීපයේ තියෙන වනාන්තරයක කුටි සෙනසුන් හදලා දුන්නා භාවනා කරන්න. මේ ස්වාමීන් වහන්සේලා පුදුම ශ්‍රද්ධාවකින් පෑදාව නොනිදා භාවනා කළා. දවසක් දෙකක් තුනක් යනකොට වන දේවතාවන්ගෙන් අනතුරක් ආවා. මොකද කාරණේ මේ සිල්ලුතුන් වහන්සේලා බිම ඉන්නකොට අහසේ විමාන දේවතාවන් ඉහළින් දෙබරු බිමට බැස්සා. සීල තේජසේ මහිමය. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දවස් දෙක තුනකේ යයි කියලා දෙවි දේවතා බැලුවා. වඩින් නැති බව දැනගෙන රාත්‍රී කාලේ භාවනා කරන තැන්වලට ඇවිල්ලා නපුරු රූපමවා පෑවා. භයානකර රූපමවා පෑවා. භයානකර ශබ්ද ඇති කළා. එවාගේ මහා දුර්ගන්ධ ඇති කළා. එයින් උන්වහන්සේලා හිතේ සමාගයේ බිඳිලා වෙනත් වෙනත් රෝගාබාධ ඇති වුණා. දවස් 14ක් ඇතුළත කොහොම ගිලන් වුණා. 15 වෙනි දවසේදී පොහොය උපෝසත විනය කර්මයේ තෙක්කාසු වෙච්ච වෙලාවේ තමයි ඔවුනොන්ට තියෙන විපත්තේ අනිත්‍යයට කියා හිටියේ. එයින් සංඝස්තේරයන් වහන්සේ තීරණය කළා අපට මේ සේනාසනයේ සත්ප්‍රායන් නැ අපේ ආපසු ජේතවනාරාමයට ගින් වෙන සේනාසනයක් ලබා ගනිමු කියලා උන්වහන්සේලා ආපසු වැඩියා සවැත් නුවරට. බුදුරජාණන් වහන්සේ දැනගෙන මෙහෙම මොකද මහණෙනි මේ වස්සාන කාලේ ආපසු ආවේ? අනේ ස්වාමීනි, අපි බොහෝම රමණීය බොහෝම සික්කලු එවාගේම හඳු උස ගස් ඇති, එවාගේම ගලාගෙන යන සිසිල් ජලාශ ඇති, වැලි තලා ඇති, ගල් තලා ඇති, බොහොම විවේකයට සුදුසු සේනාසනයක වස් විසුවා. අපට මේ විදිහ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් වුණා ස්වාමීනි, අපට වෙන සෙනසුනක් ගන්න අවසර ලැබේවා. ඒ අවස්ථාවේ ශරුවඥන් වහන්සේ මුළු දමදියුතලේ නුවණින් විමසා පරීක්ෂා කළ බාල කිව්වා, මහණෙනි, මේ 500ක් දෙනා වහන්සේට ජයභීමේ එතනයි, ජයභීමේ එතනයි, එතන වැඩෙන්න, එතන වැඩලා මා උපදේශක් දෙනවා, ඒ අනුව භාවනා කරන්න, එතන ආරක්ෂාවක් දෙනවා, ඒක ආරක්ෂක පිරිත්තක් දෙනවා, එතමනක් නෙමෙයි ධ්‍යාන වැඩෙන භාවනාවක් දෙනවා, එතමනක් නෙමෙයි මඟඵල නිවනටද ඒ භාවනාවෙන් යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ගාථා 10ක් ඇති කර්මීමෙත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ මේ සංඝ පිරිසට උගන්වනවා. මේ සංඝ පිරිස බොහොම ගෞරවයෙන් මේක පිළිගෙන සරුවඥන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කොට ආශිර්වාද ලබාගෙන පිටත් වුණේ මේ කර්මීමෙත්ත සූත්‍රයේ සිටින් මෙනෙහි කරමි. ආරණ්‍ය සේනාසනයේ ඇතුල් වෙන්න මත්ින් 500ක් දෙනා එක හඳින් කර්මීමෙත්ත සූත්‍රයේ සජ්ජායනා කළා. මේ සූත්‍රය සජ්ජායනා කරනකොට මේ සූත්‍රයේ කියවෙන මෛත්‍රී භාවනාව පැතිරීම නිසා වන දේවතාවන් හිත මුරුදු වුණා. අර නපුරු ක්‍රියා කළ වන දේවතාවු, රුක්ෂ දේවතාවු, විමාන දේවතාවු මුරුදු භාවයට පත් වෙලා ඔක්කොම බිමට මිනිස් වෙෂයෙන් ආවා. ඇවිල්ලා පෙරමඟ පෙරගමන් කළ ස්වාමීන් වහන්සේලාගේ අතේතන සිවුරුද පිරිකර දොක්කම පිළි අරගෙන කුටි සෙනසුන් වෙත වැඩම කරවා ගියා. මළු පෙත්මන් හැමෙන්දා පැන් පෙරහා දුන්න, පාදෝවණය කළ, අසුන් පනවා වඩා නිදෙව්වා. තම් ගම්වාසියන්ට මේ ප්‍රවෘතිය දැනුම් දීලා සිව්පසේ ලැබෙන සැලසුවා. මුළු වනාන්තරයේ නපුරු ഘോഷා කරන සත්වයන්ද පක්ෂීන් ඉවත් කර දැම්මා. නපුරු දුර්දාන්ත මිනිසයන් ඉවත් කර දැම්මා. මුළු මහත් වනාන්තරයේ උන්වහන්සේලාට වායු සමීකරණය කළ කාමරයක් වාගේ බොහෝම සංසුන් බවට පැමිණිවා මේ වන දේවතාවෝ ප්‍රයදාවල් උපස්ථාන කළ පුදුමයි නේද මෛත්‍රී කියන හාස්කම. ස්වාමීන් වහන්සේලා දැනගෙන සෑම ඉරියව්වකම කර්ණීයමෙත්ත සූත්‍රයට අනුව මෛත්‍රිය වැඩුවා. කර්ණීයමෙත්ත සූත්‍රය අනුව මෛත්‍රිය වැඩද්දී උන්වහන්සේලාගේ සිතේ මෛත්‍රී ධ්‍යාන තුනක් බැගින් පහළ වුණා. මෛත්‍රී ධ්‍යාන සාධක කරගෙන හැරුණ විදර්ශනාවට. විදර්ශනාවට හැරී සිටියදී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මේක පෙනුණා. ඒ ශරුවක්ඥන් වහන්සේ දෝනම් මහා විහාරයේ සිටගෙනම බුදු රස්මාලාවක් මේ 500ක් දෙනාට වෙන වෙනම පේන ඉදිරියට තෙනෙන්න සලස්සලා ගාථාවකින් ධර්ම දේශනා කළා. කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා යෝධේතමාරං පඤ්ඤා යුධේන ජිතංච රක්ඛේ අනිවේසනෝ සියා. මේ ශරීරයේ බිඳෙන කලයක් මැටි බඳුනක් වාගේ සිතන්ද, මේ සිත සකල ඓශ්වර්යයෙන් පූර්ණ නගරයක් මෙන් රැකගන්න. එවාගෙන්ම විපස්සනාවට හැරි ලබාගත් කරුණ විපස්සනා ඥානය නොබිඳ පිරිහලා නොගෙන එයින් යුතුව ප්‍රේස මාරයාට පහර දෙන්න යුද්ධ කරන්න. ලබා ගන්න ජය ආරක්ෂා කරගන්න. මේ විදිහට විදර්ශනා සම්ප්‍රයුක්ත අනුශාසනාත්මක ගාථා වැහෙනකොට මේ මෛත්‍රී ධ්‍යානයේ සමාධිගත වූ ස්වාමින් වහන්සේලා 500ක් දෙනා එකම තත්පරයක සෞකලේශනසා මහා රහත් භාවයට පත් වුණා. ආචාර්ය නේද සාරුවඥන් වහන්සේගේ උපදේශය. මේ කරණීය මෙත්ත සූත්‍රයෙන් දැක්වෙන විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. ඒ සම්බන්ධව මෛත්‍රී වදන්තයක් මම ඉදිරියට කියලා දෙනවා. ඒකම ප්‍රතිසම්බිදා මග්ගපාළියේ සාරුවඥන් වහන්සේ වදාළ මෛත්‍රී භාවනාව විස්තර කරමින් ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බොහෝම විචිතර භාවනාවක් උගන්වලා තියෙනවා. ප්‍රතිසම්බිදා මග්ගපාළියේ මෙත්තා කතාවේ. එතකොට ප්‍රතිසම්බිදා මග්ගපාළියේ තියෙන පිළිවෙතම අපට ඉතාමත්ම උසස් ත්‍රිපිටක අර්ථ කතාවක් හැටියට හැඳින්වෙන්නේ විසුද්ධි මාර්ගයට ඇතුළත් වෙලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ දැක්වෙන ප්‍රතිසම්බිදා මග්ගපාළියේ තියෙන මෙත්තා කතාවයි. එවාගෙම අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙන් බ්‍රහ්ම විහාර විභංගෙහි ඇත්තා වූ පිළිවෙතද මෙත සම්බන්ධයි. කොතින්ම තුන් පිටකෙදම තියෙන මෛත්‍රී භාවනා ශාල සම්පින්දනය කරලායි විසුද්ධි මාර්ගයට මේ මෛත්‍රී භාවනාව ඇතුළත් වෙලා තිබෙන්නේ. ඒ මේ විසුද්ධි මාර්ගයේ ප්‍රතිසම්බිදා මග්ගපාළියේ දැක්වෙන භාවනා මාර්ගෙ බොහොම විචිතුරුයි. ඒ කියන්නේ ඒ මෛත්‍රී භාවනා වැඩීමේදී තමාට මෛත්‍රිය කරගෙන සම්භාවනී හිතවතෙකුට මෛත්‍රිය වඩලා මධ්‍යස්ථයන්ට වඩලා ඊළඟට අහිතවන්තයන්ටද මෛත්‍රිය වඩලා ඊට පස්සේ සීමා සංවේදයේ කියලා තමාය හිතවතාය මඳහතාය අහිතවතාය කියන සීමාවක් නැතුව සෑම දිනකටම සම සාධාරණව මෛත්‍රිය වඩන්න සමර්ථුණාට පස්සේ භූමි වශයෙන් තමයින්න විහාරයේ තමන් ජීවත් වෙන ගම්මානයේ තමන් ජීවත් වෙන ප්‍රදේශේ නගරයේ තමන් ජීවත් වෙන රට තමන් ජීවත් වෙන ලෝකය මේ විදිහට ඈතට ඈතට මෛත්‍රී විස්පාරේ පතුරවලා දිශා වශයෙන් වැඩනවා. නැගෙනහිර දකුණ බටහිර උතුර නැගෙනහිර අනු දිශාව දකුණ අනු දිශාව බටහිර අනු දිශාව උතුර අනු දිශාව යට දිශාව සහ උඩ දිශාව මේ දස දිශාවට මෛත්‍රී විස්පාරණය කරන පතුරවනවා. එතකොට මේ මෛත්‍රී වැඩිමෙන්ට සත්තු කොට්ටාස පද 12ක තලින් කරගෙන තියෙනවා. සත්තු කොට්ටාස පද 12කට වෙන් කරගෙන එවගේම ද්විතිය අධ්‍යාන 480ක් තෘතිය අධ්‍යාන 480ක්. හැබැයි අනෝදිසූ පරණේ කියලා දිසාලසෙන් නොගෙන සත්තු කොට්ටාස 12ට පමණක් මෛත්‍රී වැඩිමෙන් ප්‍රථම අධ්‍යාන 48ක්, ද්විතිය අධ්‍යාන 48ක්, තෘතිය අධ්‍යාන 48ක් කියලා මේ දින ලබන්න පුළුවන්. දේශා ප්‍රථම ඥාන සියල්ලම ඕදිසෝ අනෝදිසෝ කියන දෙපිළිවෙලෙම වැළුවොත් ප්‍රථම ඥාන 528ක් ලැබෙනවා. ද්විතිය ඥාන 528ක්, තෘතිය ඥාන 528ක්. ඒ පිළිවෙල මම කියලා දෙන්නම්. විශේෂයෙන් මේ මෛත්‍රී භාවනා වඩන්නේ ධ්‍යාන වඩන්න ප්‍රථමයෙන් තමයි. තමාට මෛත්‍රී වඩන්නට ඕනේ. තමාට මෛත්‍රී වැඩීමෙන් කවදාකවත් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. තමාට වඩන්නේ සාක්ෂි පිණිසයි. මා මින් අන් අයද කියලා කියන්න ඕන නිසායි තමාට මෛත්‍රිය වඩන්නේ. තමාගේ දෙපතුලේ පතන් ඉස දක්වා ශරීරය මොනම හේතුවකින්වත් තමා වීරාටපත් වුණත් හිතේ තරහක් ව්‍යාපාදයක් පටික සංඥාවක් පහළ නොකර ගන්න හැටියට තමා හිතේ මෛත්‍රිය පිහිටුවා ගන්න ඕනේ. තමන්ට කෙනෙක් ගැහුවත් දැන්නත් වරදක් කළත් අලාභයක් කළත් අයසක් කළත් නිඳාවක් කළත් දුක් කරදරයක් දුන්නත් කොයි ලෙසකින්වත් හිතෙන්නේ නැති තරමට සමාගි හිතේ මෛත්‍රී පිහිටුවා ගන්නවා. එසේ පිහිටුවාගෙන ඊළඟට සමාධි තාම හිතයිසෙ. ඒ කියන්නේ සමාගේ දෙමව්පියන් ජීවත් වෙන්න නොනම් දෙමව්පියන් ආචාර්ය උපාධ්‍යායන උතුමන්, කල්යාණ මිත්‍රයන් ගුරු උතුමන් මේ වාගේ සම්භාවනීය ගරු කටයුතු තමාට හදවතින් මෙත් කළ සත්පුරුෂයෙක් ඉස්සරහට හිතා ගන්නවා. තමා ඉදිරියෙන් බමයක් කරන් දුරින් එතුමා ඉන්නව හැටියට බලාගෙන එතුමාගේ මුහුණ දෙස හිතින් අරමුණු කරගෙන එතුමාට මෛත්‍රිය වැඩෙනවා. මෛත්‍රිය වැඩීමේදී එක වචනයක් අරගෙන බොහෝ වේලාවක් වඩන්නට ඕනේ. එසේ වැඩීමේදී තමා හිතේ අර නීවරණ යටපත් වෙලා සමාධිගත වෙන්නේ. ඉතින් ඒ එක්කිනා අරමුණු කරගෙන මෛත්‍රී ධ්‍යාන 12 බැගින් වඩන්න පුළුවන්. හැබැයි මේක මේ ධ්‍යාන කිව්වම සමහර කෙනෙක් භය වෙන්න පුළුවන් අපට කොහෙද ධ්‍යාන කියලා. එහෙම හිතන් දෙපා. මේක කිසි බෞද්ධයන්ට ලබන්න පුළුවන් දෙයක් බවයි මගේ හැඟීම. එනිසා අපි හිතන්නට ඕන අපිට වඩන්න බැරි කමතහනක් නැහැ. ලබන්න බැරි ප්‍රතිඵලයක්ද නැහැ. එනිසා අපි මේ ගැන වඩාත්ම උනන්දු වන්නට ඕනේ. ඊළඟට සමාගි හිතවන්තයා වැනි තවත් 10 දිනක් විතර ගන්නවා වෙන වෙනම. ඊළඟට මධ්‍යස්ථ කෙනෙක් තමාට හිතවත් සමුකුත් නැහැ අහිතවත් සමුකුත් නැහැ එවැනි එක්කෙනෙක් කාර්යගෙන ධ්‍යාන වඩනවා ඒ වගේ 10 දිනක් ගන්නවා තවත් සම්පමණ ඒ සතුරු පුද්ගලයෙක් දිස්සරාට අරගෙන ඔහුටත් මෛත්‍රිය වඩනවා මේ විදිහට තමාය හිතවතාය මඳහතාය අහිතවතාය කියන කොටස් හතරට හොඳට වැඩියන් පස්සේ තමයි මෛත්‍රිය ඈතට අතර විහිදුවන්නේ ඉකිතිපන්දං එලියක් දැල්ලුවාම ඒකම යදුන් ගණන් ඈතට එළිය වැටෙන්නේ නැහෙනි ඒ වාගේ මේ ස්වල්පතා භාවනා මාත්‍රයෙන් ඈතට විහිදුවන්න බෑ සමාරු මෛත්‍රී භාවනා කරන එක වර්තම දස දිසාවට විහිදවනවා සාර්ථක නැහැ ඒකේ තත්ත්වය තාම දුර්වලයි මෛත්‍රී විස්පාරණය කරන්න නම් තමාගේ හිතේ මෛත්‍රී ධ්‍යාන බලය සමාධියේ ශක්තිමත් වෙන්නට ඕනේ එතකොටයි ඈතට විහිදවන්න පුළුවන් ඒ කියන්නේ ඉතිපන්දම් 1000ක තරම් විශාල එළියක් දැල්ලුවොත් බොහොම ඈතට ආලෝක විහිදෙනානේ බොහොම ඈතට ආලෝක පේන්න පුළුවන් එවාගේම සඳ මඬලක් වාගේ ඉරු මඬලක් වාගේ තමාගේ සිතේ මෛත්‍රිය ආලෝකයේ මෛත්‍රිය ශක්තිය දරාගත්තනම් බොහොම ඈතට දසදහස්සක් වල නෙමෙයි අනන්ත සක්වලට වඩන්න පුළුවන් මෙන්න මේ මට්ටමට තමයි මෛත්‍රී ධ්‍යානය පුරුදු කරන්නට ඕන කරන්නේ ඊටවට අපි සලක බලමු මෛත්‍රී භාවනා වැඩිීමේදී පිළිවෙත අහං අවේරෝ හෝමි අබ්භාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තානං පරිහරාමි මේ පාලි පාඨය මේක තමන් තමාට කියා ගන්නකොට මම වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි කීපවරක් තමාට කියා ගන්න මම තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි කීපවරක් කියා ගන්න මම නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි බොහෝ වාරයක් කියා ගන්න. මම සෝපත් වේමි සෝපත් වේමි සෝපත් වේමි සෝපත් වේමි තමාට මේ දෙයට පද හතරකින් මෛත්‍රිය කරගන්න. මෙතන වෙම්වා වෙම්වා කෙනට වඩා තමා ඒ ගුණේ කිසිතෑක දවයි මෙතන කියවෙන්නේ. මම වෛර නැහැ. මේ වෙලාවේ මම වෛර නැහැ. ඒකයි වෛර නොවේමි කියන්නේ. ඒවා ඊළඟට තමා අපි හිතමු තමන්ගේ ආචාර්යයන් වහන්සේ තමන් ඉස්සරහා හිතාගෙන මාමෙන් මාගේ ආචාර්යයන් වහන්සේ වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා මෙම දහස් වාරාරි කියලා ඒ වචනේ හිතේ සමාධියක් උපදව ගන්න පුළුවන්. ඊළඟ තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ විදිහට එක වචනේ සියවර දහස් වාරාරි කියලා ඉන්නකොට හිත සමාධි වෙනවා. වචනින් වචනයට මාරු වෙන්න ගියේ පිටමනට සමාදි වෙන්නේ හිතේ සංසද්ධා වෙන්නේ වචනේ පෙළියොස්සේ හිත දුවනවා එනිසා මෙන්න මේ පිළිවෙලට මෛත්‍රී ධ්‍යාන ගැදීම අපට පුළුවන්කම ඇති කරගන්න ඕනේ විශේෂයෙන්ම මා මේත මුලින් වාරයකදී ප්‍රකාශ කළ බුරුම රටේ මොළමියෙන් ආරන්නේ සේනාසන වාසී අග්ගමහා කම්මට්ඨානාචාර්යේ පා අවශ්‍යඩෝ නාහිමිපාණන් වාසී උගන්වපු මෛත්‍රී භාවනාව අධ්‍යයනය ඒ කියන්නේ ආනාපාන සතියෙන් ධ්‍යාන ලබාගත් යෝගාවචරයෙකු ධක්ඛින් සවාකාර ධ්‍යාන ලබාගෙන ඉන්නතුරු ඕදාත කසිනෙන් ධ්‍යාන උපදවාගෙන මෛත්‍රියට හැරෙනවා. සමාත මෙත් කරගෙන ආචාර්යයන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයෙකු අරමුණු කොට මෙත් වඩනවා. ඒ වගේ 10 දිනක් පමණ ගන්නවා. නැදහත් 10 දිනක් විතර ගන්නවා. වෛරී කෙනෙක් අරගෙන ඊට පස්සේ 10 දිනක් විතර ගන්නවා. එහෙම සීමා සම්බේධ කරලා තමයි ඉන්න විහාරයේ සීළු සත්‍යෝ තමයි ඉන්න ගමේ සීළු සත්‍යෝ තමයි නංගරේ සීළු සත්‍යෝ ඔහුම සත්ව කොටාස 12ක් වෙන් කරගෙන මුළු සක්වල දක්වා මෛත්‍රිය ඈතට විහිදුවනවා ඒ එක එක වාරයක් පාසා ප්‍රථම ධ්‍යාන හතරක් දෙති අධ්‍යාන හතරක් තෘතී අධ්‍යාන හතරක් බැගින් ලබනවා ඊට පස්සේ දස දිසාවට වඩනවා හැබැයි මේක අපි වැදගත් කාරණයක් මතක් කළ යුතු තියෙනවා තමන් ඉන්න තැන ඉඳලා හරහට හිත යවනවා නම් හිත පැතිරෙන්නේ තමයි ඉන්න තැනලා සිටියේ ශක්තිය ඉහළට ගන්න ඕනේ. දෙවලව බමලව අකනිතා බමලව බලාගේ දක්වාදී හිත ඉහළ තිහිනට ගන්න තෝන. ඉහළට අරගෙන වර්ෂාවක් වහින්න වගේ මේ විදිහට තුන් ලෝකයටම මෛත්‍රියේ විහිදුවන්න තෝන. මේක වඩන පුද්ගලයන්ට පුදුමාකාර ආධ්‍යාත්මික සැනසීමක් ඉඳ ගන්න පුළුවන්. නිසා මෙන්න මේ නිසා මේ මෛත්‍රී භාවනාවේ විස්තරණය කරන ආකාරය අපි වඩා පැහැදිලි කරගන්න බලමු. අනිත් කාරණේ තමයි එදිනදා ජීවිතයේ මේ මෛත්‍රී භාවනාව තුළින් ලබා ගන්න පුළුවන් ශක්තිය අපේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමණය කළා නේද මේ කොහොමද දමණය කළේ තුන් ලෝකයට විහිදුවන මෛත්‍රී චිත්ත තරංග ධාරාව අඟුලිමාලගේ හදවතට යොමු කළා යන්වාසේ තුන් යොදුන් මඟ ගමන් කළේ අන්තිමේ අඟුලිමාල මොනතරම් දමණය වුණාද සර්වඥන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කළ පැවිදිත් වුණානේ භාවනාවට ගත්තෙත් මෛත්‍රී භාවනාවනේ. ඒ ජීවිතේම නික්ලේශ රහත් කෙනෙක් බවට පත් වුණා නේද? මෛත්‍රී බලයේ මොනතරම් පුදුමද? උන්වහන්සේ ආලෝක යස දමනයේ කෙලෙස කොහොමද? උන්වහන්සේ තුන් ලෝකයට විහිදුණු මෛත්‍රී චිත්ත තරංග ධාරාව එකම ආලෝක යක්ෂයාට හදවතට යොමු කළා. එයින් මොහු දමනය වුණා, සෝවාන් ඵලයට පත් වුණා. මේ වාගේ දෙවියන්ද, මිනිසයන්ද, අමනුෂ්‍යයන්ද, තිරිසංගත සතුන්ද, යක්ෂයන්ද, රාක්ෂසයන්ද, එවාගෙම මහා දෘෂ්ටිගතක බ්‍රාහ්මණයන්ද, පරිබ්‍රාජකයන් දුන්වාස දමනය කළ වාර අනන්තයි. ඒ හැම දෙනාටම හදවතින් උනාස මෛත්‍රී චිත්ත විස්පාර යවලයි ඒ විදිහට සකස් වුනේ. අපි නිදසුනක් වශයෙන් ගන්නෙ අපි ගමන කරනවා බසයක, නැත්නම් දුම්රියක, නැත්නම් වාහනයක. මේ අනුව අපට පුළුවන් නේද මේ මෛත්‍රී සිතින් ඒ පුජ්‍යලයන්ගේ සිතට තමාගේ සිත තරංග යවන්න. වාහනය යන රේදුරු තුන හිතාගෙන මේ රේදුරු තුන වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා, සිහිනුවණින් ගිය පදවාවා, කරුණාවෙන් ඉවසීමෙන් සියසේ පදවාවා, මේ විදියට උහුතු මෛත්‍රී කරනවා. එවාගෙම ඒ වාහනේ තවක් වෙනවා නම් මගේ පිරිසේ එයාට මෛත්‍රී කරනවා. මේ වාහනේ අයිතිකාරයන් මෛත්‍රී කරනවා. මේ වාහනේ යන පාරේ ඉදිරියෙන් එන තැන මෛත්‍රී කරනවා. පස්සෙන් එන තැන මෛත්‍රී කරනවා. පාරේ දෙපැත්තේ නිවෙස්තුලින් එන තැන මෛත්‍රී කරනවා. එහෙම පිටින් මේ ගමන මෛත්‍රී ගමනක් වෙනවා නේද? වතුර නාන විට, ආහාර ගන්න විට, ගමනක් යන විට, කවර හරි රාජකාරියක් කරන විට ඒ ක්‍රියාවට අදාළ හැටියට පුද්ගලයන් ඇස මෛත්‍රී පතුරවමින් දවස ගෙවන්න පුළුවන් එදිනෙදා මොනතරම් සැනසෙල්ලක්ද? සමාජ රෝග නිවාරණය කරගන්න මේක හේතු වෙනවා. මේ මෛත්‍රී භාවනාව තුළින් පිළිකා රෝග සුව කරගෙන තියෙනවා. එවාගෙම අර මුලින් සඳහන් කළා වගේ තවත් රෝගාබාධ සුව කරගන්න මේ ශක්තිය ලැබෙනවා. එවාගෙම මේ මෛත්‍රී භාවනාව නිතර නිතර වැඩිමින් අර 11 මහානිසංස පමණක් නෙමෙයි කුඩා අනු කුඩා නිසංස සිය දහස් ගාණක් අපට ලබන්න පුළුවන්. මෙන්න මේක නිසා මේ මෛත්‍රී භාවනාව ගැන අපි වඩාත්ම අවධානය යොදන්නට ඕනේ. හැබැයි තමාට සතුරුයේ මිතුරුයේ කියලා කිසිම බෙහෙදයක් නැතුව මේ වඩන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ. බෞද්ධයන් වශයෙන් බෞද්ධයන්ද පමණක් නෙමෙයි බෞද්ධ අවබෞද්ධ සිංහල අසිංහල හැම දෙනාට මේක හැටියට මෛත්‍රී වැඩෙනවා නම් ඔවුන්ට ඒන් පුදුමාකාර සැනසීමක් ඉඳ ගන්න පුළුවන්. අපි සරුවඥන් වහන්සේට තිබුණේ නැහැනේ පුද්ගල බෙහෙදයක්, ආගම් බෙහෙදයක් තිබුණේ නැහැනේ. හැම දෙනාටම සමසිත සම මෛත්‍රිය පැවැත්වානේ. මෙන්න මේක නිසා සරුවඥන් වහන්සේගේ ශ්‍රාවකයන් ශිෂ්‍යයන් හැටියට අපි හැම දෙනාම සමසිත පවත්වන්න මෛත්‍රී භාවනා පුරුදු කර ගන්නට ඕනේ. පාමුලින් ප්‍රතිඥාවක් දුන්නානේ කරණීය මෙත් සූත්‍රයට අනුව මෛත්‍රී භාවනාවක් මං කියලා දෙන්නම් කියලා. ඒ සම්බන්ධව මෙන්න මෙහෙම කෙටි වගන්තයක් මා ඉදිරිපත් කරනවා. මේක හැම දිනාටම ප්‍රයෝජනවත් වේවි. ඒක ඒ අනුව තම තමාගේ වචනින් තමාට ගැළපෙන බසින් ඒ වගේ වගන්ති හදාගෙන හරි නිතර නිතර භාවනාවක්නේ වැඩගත් වෙනවා. කරණීය මෙත් සූත්‍රයේ තියෙන සප්තකොට්ටාස 20. ඒ සප්තකොට්ටාස 20ට මෛත්‍රිය වචන තුනක් දැගින් එනවා. එතකොට එතන තියෙන 60ක්. ප්‍රබේද 60ක් තියෙනවා. ඒවා තවත් දුරට හතර වගනු ගනිමින් අර මුලින් සඳහන් කළා වගේ මෛත්‍රී චේතෝ විමුක්ති 528ක් වුණත් උකදවා ගන්න පුළුවනි. ඒක මේ විදිහට අපි භාවිතා කරනවා. සුමිහිරි නිවන් සපතින් සනසෙනු පිණිස මම පිළිවෙත් පිරිමිහි සමතෙක් වන්නෙමි. මම කායික සුවයෙන් සුවපත් වෙම්වා, බිය වූ දුරු නැත්තෙක් වෙම්වා, සුවපත් වූ සිතක් වෙම්වා. මාමින් මාගේ හිතවත් වූද මැදහත් වූද අහිතවත් වූද සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා, බිය උවදුරු නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත්තැත්තෝ වෙත්වා. කෙලෙස් සැපි සත්වයෝද නිකෙලෙස් ආර්යයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා, බිය උවදුරු නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත්තැත්තෝ වෙත්වා. දිත් වූ ශරීර ඇති සියලු සත්වයෝද කෙටි ශරීර ඇති සියලු සත්වයෝද, දිගින් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා, බිය වූ දුරු නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත්තැත්තෝ වෙත්වා. මහත් ශරීර ඇති සියලු සත්වයෝද ඉතා කුඩා ශරීර ඇති සියලු සත්වයෝද ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා, බිය උවදුරු නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත්තැත්තෝ වෙත්වා. වටකොරු ශරීරේති සියලු සත්ත්වයෝද ඊතාසියුන් ශරීරේති සියලු සත්ත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීරේති සියලු සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තත්ෝ වෙත්වා දුටු සත්ත්වයෝද නුදුටු සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තත්ෝ වෙත්වා ළඟ වෙසෙන සත්ත්වයෝද දුර වෙසෙන සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තත්ෝ වෙත්වා ඉපදුන සත්ත්වයෝද උපදින සත්ත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තත්ෝ වෙත්වා උදයින්න සත්වයෝද යතින්න සත්වයෝද සරසින්න සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තත්ෝ වෙත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකෙරේවා කලිජනීම් නොකෙරේවා වංචා නොකෙරේවා රැවටීම් නොකෙරේවා කිසිවෙක් කිසිවෙකුට කිසි තැනකදී නින්දා නොකෙරේවා අවමන් නොකෙරේවා හෙළා දැකීම් නොකෙරේවා කිසිවෙක් කිසිවෙකුට කිසි තැනකදී කිසි අයුරකින් දුකක් පීඩාවක් කැමති නොවේවා සියලු සත්ත්වෝ සියලු දෙනාගේ සැපයට කැමති වේවා යකින් අවීචේ පතන්ද උඩින් භවාග්‍රේ දක්වාද සරසින් අනන්තා පරිමාණ ලෝක ධාතු ලැත්තවුද සියලු සත්ත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්තත්තෝ වෙත්වා අප්‍රමාණ වූ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා එකම දරුවෝක ඇති ගුණවත් මව්පියන් දෙපළ තම දිවිනතකා එම දරුවාගේ දියුණුව ආරක්ෂාව කැමති වන්නාසේ සියලු සත්ත්වයෝ සියලු සතුන් වෙත අසීමිත මෛත්‍රිය පවත්වත්වා උදයාට සරස දස දිසාවෙහි සියලු සත්ත්වයෝ සියලු සතුන් වෙත අතිශයින් සාංක වූ මෙත්සිත වඩත්වා ඉඳින හිටින නිඳන ඇවිදින සැමේරියව් වෙහිදීම මෛත්‍රී බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වෙත්වා සියු පිරිසුදු සීලයෙන් සුවඳවත් උතුම් ඥානාලෝකයෙන් ආලෝකමත්ති සමදේ කෙරෙහි තෘෂ්ණාව නොකොට සමකල්ලිම සීල සමාධි ප්‍රඥා ගුණ විහිදුවමින් චිත්ත විසුද්ධියේ පටන් ඥාන දර්ශන විසුද්ධිය දක්වා උතුම් විසුද්ධි මාර්ගයෙහි ගමන් කොට ජාත්‍යාදී සංසාර දුකින් අතෙමිදී අජරාමර ශාන්ත ලෝකෝත්තර අමාමහ නිවන් සුව ලබත්වා මේ විදිහට කරණීය මෙත්ත සූත්‍රය ආශ්‍රයෙන් අපට භාවනා වගන්ති හදාගන්න පුළුවන්. සැබවින් පාලියෙන් තියෙන මේ දේශනාවන් තමාට තමාගේ යතේන බසින් නිතරම භාවිතා කිරීමේදීම ඒ සැබෑම ඥාන සම්ප්‍රයුක්තව ප්‍රතිපත්තියක් බවට පැමිණෙනවා. නිසා මේ කරණීය මෙත්ත සූත්‍රය දවසට 21 වරක් හරියම් කෙනෙක් භාවිතා කරලා යමක් හිතෙනවා නම් ඒ දේ පවිෂ්ඨ සිද්ධ කරගන්න මේ පුදුම බලයක් තියෙනවා. නිසා අපි සියලුම බෞද්ධයන් වෙත කරුණාවෙන් ආරාධනා කරනවා උදේ අවදි වෙනකොටම අදිෂ්ඨාන කරගන්න අද දාසම මෛත්‍රී භාවනාවෙන් ගත කරනවා. අද මේ දාස පුරාම සෑම ඉරියව්කම මෛත්‍රී සිත පාවිච්චි කරනවා කියලා හැම විටම මෛත්‍රී අදිෂ්ඨාන කරගෙන කටයුතු කිරීමේදී දාසෙම පිටින්ම ආරක්ෂිත දවසක් බවට වාසනාවන්ත දවසක් බවට පැමිණෙනවා. ඒසා බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් මේ මෛත්‍රියේ පාරමිතාවසින් පුරලා ඒ උත්තරීතර අභිමතාර්ථයන් මුදුන් පමුණා ගන්නට යෙදුණා. එනිසා දැන් අද මේ අවස්ථාවේදී ඉදිරිපත් කළ භාවනා කර්මස්ථානයේ පිළිබඳව ධර්මයේ දරවෝද භාවනා කමතම් කියාදෙන ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් සම්මුඛ වෙමින් මේ සම්බන්ධ වැඩි අවබෝධයක් ලබාගෙන මේ භාවනාවේ නිසිපල නෙලා ගැනීමට උත්සාහවන්ත වෙත්වා කියා මම මෛත්‍රියෙන් ආරාධනා කරනවා. මෙතෙකින් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මය අපට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මේ දාන පාරමිතා, සීල පාරමිතා, දස පාරමිතාවන්ගෙන් අගතන්පත් වෙමින් මෙලවායු වර්ණ සප බල ප්‍රඥා විනිමින් දලව ජාගන කෙලවර බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කොට වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමානහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා මෛත්‍රිය මා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. තේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අත්ව කුසලානි සංසබලෙන් සෑම දිනාට සාන්ත අමා මහ නිවන් සුවක් වේවා. අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නාගිනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත් වූ ධර්ම දේශනාවටයි ඔබේ සවන් දුන්නේ.